ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සිසිර සෙනවිරත් මහත්මයා ආසනෝන මහත්මිය ඇතුළු මේ පින්තුනි හැම දිනෙකම අද මේ විහාරස්ථාන රැස්වලා ඊටාම වටිනා අනිසස්දායකින් කම සිදු කරලා නිමාත්පත් වෙච්ච අවස්ථාව විශේෂයෙන්ම මීට වසර 6කට කලින් මිය ගිය මුනිදාස සෙනවිරත්න ආදරණීය පියතුමාට වසර 5කට කලින් මිය ගිය සිරත් සෙනවිරත්න සහෝදරයා එවාගේම ආර්.බී. පෙරේරා මාමණ්ඩිය ඇතුළු මිය ගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිසයි මේ පින්කම විශේෂයෙන් සිදු කළේ. ඉතින් සිසිර මහත්මයා මේ පින්කම සිය දෙමව්පියන් ඥාතීන් වෙනුවෙන් සිදු කරන අතරේදී ඔබ ඉතාම ළඟින් ආශ්‍රය කරන බොහෝ දෙනෙකුට මේ පින්කමට ආරාධනා කරලා එයත් මේ පින්කමේ කොටස් කරවන්න බාටපත් කරගත්තා. ඇත්තෙම මේක තමයි පින්කමේ වැදගත්ම අංගය. අපි බොහෝ විට අපේ ජීවිතවල සිදුවෙන කාරණාවලදී උපන් දිනයකදී වෙනත් අවස්ථාවකදී අපේ ඥාති මිත්‍රාදීන්ට අපි එන්න කියලා නිවසට ඒගොල්ලන්ට ආරාධනා කරලා ආහාර පාන ආදී සංග්‍රහ කරනවා. ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ඇට්ටියට වෙනවා. හැබැයි එයක් ගන්න ආහාරය දවසකට දෙකකට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. හැබැයි ඔබ පින්කමක් කරනකොට ඔබ ඊටාම ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්ටත් ආරාධනා කරලා එය පින්කමේ කොටස් කරන බවටපත් කරගත්තොතින් එයින් ඇතිවන පුණ්‍ය ඵලය කුසලය එයට මේ ජීවිත කාලය පුරාමත් සසර බොහෝ කලකටත් ඒක පිහිට වෙනවා. මේක තමයි අපි විශේෂයෙන් නුවණැති අය වශයෙන් කරන්නට ඕනේ. ඉතින් ඒ සඳහා කටයුතු කරපු සිසිර මහත්මයාට අපි විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඔබ මේ පින්කම ලස්සනට සිදු කරන වගේම බොහෝ දෙනෙකුට පින්කමට ආරාධනා කරලා ඒ අයත් පින්කමට සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේම අමතාත වෙනුවෙන් ඔබේම ඥාති වෙනුවෙන් ඔබේම දරුවන්ට ආශිර්වාද පිණිස ඔබේම දෑතින් සිදු කළා ඔබ පින්කමක්සේ හිතලා හැම දෙනෙක් මේක වගේ සතුටට පත්වන්න. ඉතින් අපි දන්නවා මේ රටේ ඉන්න හැටියට ඔබට නිතරම නිවෙස්වල පින්කම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි නුවණැති සැදැහැවත් අය යහළු මිත්‍රාදීන්ගේ පින්කම් වලට සහභාගී වෙන්නේ. දානෝපකරණ සකස් කරගෙන ගිහිල්ලා අපත් ඒ දානේ කොටස් කරන බවටපත් වෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ඉපදෙච්ච හැටියට ගමක ගෙදරක දානයක් දෙනවා නම් අපි බොහෝ දෙනෙක් ඒ දානෙට සහභාගී වෙනවා. අපි යන්නේ දන් ගෙදර යන්න ඕන කියලා. දාන ගෙදර යන්න ඕන කියලා. දානෙ බෙදන්න ඕන කියලා තමයි අපි යන්නේ. එතකොට යන හැම කෙනෙක්ම කුමන හෝදයක් සෝදානම් කරගෙන තමන්ගේ ගෙදර යන්නේ. අඩු ගන්න බත් ටිකක් හරි අරන් ගිහිල්ලා ආමාශයෙන් බුද්ධ පූජාට හරි බෙදනවා. අන්නේ පුරුද්ද තමයි පිනුදින අපිත් මේ කරන්නේ. ඉතින් ඔබ තමන්ගේම නිවසේ ආහාර පාන ආදී සකස් කරගෙන මෙරගෙන ඇවිල්ලා ඔබ මේ පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් කියන හැඟීම ඇති කරගන්න. ඒකෙන් ඔබට ලොකු කුසලයක් ඇති වෙනවා. පින්නතුනි අපි මේ කරන පින්කම් ඊටාම සැලකිල්ලෙන් ඊටාම ඕනෑකමින් ඊටාම ගෞරවයෙන් ඊටාම බුද්ධිමත්ව කර පමණටයි මේ ආනිසංස ලැබෙන්නේ. මා එක්තරා සරල කතාවක් සඳහන් කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා නිවසක දරුවෙක් හිටියා. ඒ දරුවා දින හතෙන් මරණයට පත් වෙන හිටියේ. ඊටාම අඩු වයසින් මියන් හිටියේ ළමයා ගැන බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ස්වාමීන් වහන්සේලා යවලා මේ දරුවාට දවස් 7ක් පිරි දේශනා කළා. එහි අවසානයේදී ඒ දරුවා ලවා පසඟ පිහිටුවල ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් වන්දනා කළා. මේ දවස් 7ෙන් මරණයට පත් වෙන හිටියේ දරුවා පින්නතුනි අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ කුමාරිට තමයි ආයු වඩන කියලා කියන්නේ. ඔබත් වන්දනාමාන කරනකොට ස්වාමීන් වහන්සේලා සජ්ජහනා කරනවා. අභිමාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන් සුඛං බලං කියලා. යම් කිසි කෙනෙක් නිතර වැඩිහිටි ගෞරවණීය අයට වන්දනාමාන කරනවා නම් ඒ තැනැත්තාගේ ආයුෂය වර්ණය සැපේ බලය දිනු වෙනවා කියලා. ඉතින් ඔබ දකින්නේ මේ පුඩා දරුවොත් මේ ස්වාමීන් වහන්සේලා දකින්න මොහොතේ වඳිනවා. ඔබට ඇතැමට හිතෙනවද නැහැ මේ මන්දිරම වැඩිද කියලාවත්. ඒ තරම මේ දරුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක ගමම ඉතාම ගෞරවයෙන් ආදරෙන් තමන්ට තේරෙන විදියට නළල බිම තියලම වදිනවා. පෙනුතුනි මේක ඔබට හිතෙනව එක සරල දෙයක් කියලා. නමුත් ඇතැමට ඒ දරුවන්ට දීර්ඝායස ලබන්න, ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්න මේ එක කුසලයේම පින්නතුනි හේතු වෙනවා. මේ වගේ සරල දෙයකින් මේ තරම් ආනිසංස ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වීම, සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානයක් පූජා කිරීම කොයිතරම් ආනිසංස සැලසෙනවා කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි මේ මනුස්ස සම්භාවයක් ලබා ගත්තේ සසර කලාව මහා පින කානිසංසයක් විදියට. ඒ අනිසංසයේ පින්නතුනි ඇතැමිට දැන් අපට තේරෙන්නේ නැහැ. අපට දරුවෝ ලක්ෂණට ඉන්න කාලේ, හොඳට තමන්ගේ රූප සම්පන්නිය තියෙන කාලේ, ඉරක් ඉරක්ෂා කරන කාලේ මේක එච්චරම තේරෙන්නේ නැහැ. නමුත් වෙනුත් අපට ලොකු ලෙඩක් හැදුනහම, එක්තැන් වුණහම, මරණසන්න මොහොතේ තමයි මේ ජීවිතයේ කොච්චර වටිනවද කියලා අපට තේරෙන්නේ. දැන් ඇතැම් විට එක දවසක් ගෙවා ගන්න හරි අමාරුයි. ඇතැම් විට වැඩ කරන්න ඉඳි දවසට කම්මැලි වගේ කියලා තේරෙනවා නේද? එහෙම ගත කරන අපි බලන්න පේනුතුනි මරණාසන්න වෙලාවේදී අපි එක දවසකින් අපේ ජීවිතය කල් දාගන්න අපි කොච්චරනම් වියදම් කරනවද, කොයිතරම් මහන්සි වෙනවද, කොයිතරම් බෙහෙතේ ගන්නවද, එතෙන්දී තමයි බොහෝ දෙනාට මේ ජීවිතේ වටිනකම තේරෙන්නේ. නමුත් පේනුතුනි අපි ජීවිතේ මුල් කාලේ ඉඳන්ම ජීවිතේ මනමින් සකස් කරගත්තනම් ඒ ජීවිතේ කවදාකවත් මරණසන්න මොහොතේ දුකක් සංතාපයක් ඇති වෙන්නේ නැහැ. යා ඉතාම සතුටින් මේ ජීවිතෙන් සමුගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධනවන්ත කෙනෙකුගේ ලක්ෂණ මොනවද කියලා. වර්තමානයේ බොහෝ දෙනෙක් හුඟක් උගත් නම් ධනවත් නම් කැමති නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ධනවන්ත කෙනා කොහොමද කියලා බලාගන්න පුළුවන්. මොනවද ධනවන්ත කෙනාගේ ලක්ෂණ? සද්ධා ධනං, සීල ධනං, කිරියොත්ථප්පියං ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං. යස්සේතේ ධනාත්ති ඉත්‍යා පුරිසස්සවා අදලිද්දෝති සංහෝති අමෝගන්තස්ස ජීවිතං. දිලිඳු නොවන ධනවන්ත කෙනාගේ ලක්ෂණ හතක් මෙහිදී දක්වනවා. සද්ධා ධනය, සීල ධනය, කිරියොත්ථප්ප ධන, සුත ධන, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාවන්ත භාවය කියන කාරණා. ශ්‍රද්ධාව. අපි යමක් පුහුණු කරනවා නම්, ප්‍රැක්ටිස් කරනවා නම්, අන්නේ ප්‍රැක්ටිස් කරන දේ ගැන තියෙන විශ්වාසණියක් තියෙනවා. ඔබ ජීවිතේ යමක් විශ්වාස කරන දෙයක් තියෙනවනේ. ඔබේ අම්මට තාත්තට සලකන එක හොඳයි කියලා හරි, පංචශීල රකින්න එක හොඳයි කියලා හරි, නැත්නම් අසරණ කෙනෙකුට පිහිට වෙන එක හොඳයි කියලා හරි, භාවනා කරන එක හොඳයි කියලා හරි, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා කියන එක හරි, මොකක් හරි ඔබ ජීවිතේ වැඩිපුරම විශ්වාස කරන දෙයක් තියෙනවනේ. අවමසින් ඔබ ළඟමාස්ත්‍රේ කරන කෙනාගේ ගුණධම් ගැන හරි ඔබ විශ්වාසයක් නැත් තියෙනවනේ. ඇත්තෙන් පිළිතුරු මෙන්න මේකට ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ දේ අතුරෙන් ඉහිම දේ තමයි ශ්‍රද්ධාවේ තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ තියෙන විශ්වාසණියක් තියෙනවා. ඒක තමයි ලෝකෙ ඉහිලම අවබෝධය. ඊට පල්ලෙහෙන් අපි ඊටාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම්, අපි ජීවිතේ ඊටාම කැමති කෙනෙක් ඉන්නවා නම්, අපි යට කැමති ඇයි? යාට අපි කැමති ඇයි? එයාගේ උගත්කම හින්දද? එයාගේ රූපේ ලස්සන හින්දද? නැත්නම් එයා බොහොම ඉහළ කුලයක ඉපදිච්ච කෙනෙක් හින්දද? නැහැ පින්නතුනේ, කිසිම දෙයක් නිසා නෙවෙයි අපි යම්කිසි කෙනෙකුට කැමති. කැමති මොකක් හින්දද? එයාගේ ළඟ සුවිශේෂී ගුණයක් තියෙනවා නම්, අනිත් අයට කරුණාවන්ත නම්, අනිත් කෙනෙකුට යමක් දෙන්න කැමති නම්, අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙනවා නම්, වැඩි පිරිසකට යහපත පිණිස කටයුතු කරනවා නම්, ආමාශයෙන් අපට යම්කිසි උදව්වක් කරලා තියෙනවා නම්, මෙන්න මේකට තමයි අපි කෙනෙකුට කැමති. මෙන්න මේ යම්කිසි කෙනෙක්ගේ ගුණයක් ගැන තියෙන ප්‍රසාදය සහ ඒ ගුණය තමන්ගේ ජීවිතයටත් පුහුණු කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන කියන ඉන මොටිවේෂන් එක, විශ්වසනීයත්වය, පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ දේ තමන්ගේ ජීවිතේ තියෙනවා නම් ඒක ජීවිතේ ලොකු ධනයක් වෙනවා. සීල ධන, සිල්වන්ත භාවය, කායික වාචික සංවරය, පංචශීල ආරක්ෂා කිරීම. යම් කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් අන්න ඒක තමන්ගේ ජීවිතේ ලොකු ශක්තියක් ධනයක් වෙනවා. ඕනෑම පිරිසක් අභීස තමන්ට නිර්භයව මුහුණ දෙන්නට පුළුවන්කම තියෙනවා. පංචශීල ආරක්ෂා කරනකොට ඊළඟට හිර ධනය සහ ඔත්තප්ප ධනය, අයහපත් දෙයක් කරන්න තියෙන ලැජ්ජාව සහ බිය, මේකත් ධනයක් විදිහට සැලකනවා. සෘතවන්ත භාවය, අපි දැන උගද්දී තීරණය වන්නේ අපි ඒ දේ ලෝකෙට කොච්චර පිළිහෙට වෙනවද කියන කාරණේ. අපි කොච්චර පරිත්‍යාගශීලීද, අපි කොච්චර මෛත්‍රී සාගතද, සිල්වන්ත භාවයුක්තද, ශ්‍රද්ධාවන්තද, මෙන්න මේ කරුණු ගැන අපේ තියෙන සෘතවන්ත භාවය එඩුකේෂන් එක. මේකෙන් ඉහළම අධ්‍යාපනය තමයි ධර්මය පිළිබඳව, විශේෂයෙන් මයින්ඩ්ෆුල්නස් එක, සත්‍යමත් බව පිළිබඳව තියෙන අවබෝධය. ඊළඟට ත්‍යාගවන්ත භාවය, යම් කිසි කෙනෙක් නිතර දන් දෙනවා නම් නිතර වෙනත් කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්නට පූජා කරන්නට සුදුසු මානසිකත්වයක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා ත්‍යාගවන්ත භාවය. මේක ධනය. ඊළඟට පඤ්ඤා, ප්‍රඥාව, විසදම් මේක නුවණ, නුවණින් කටයුතු කිරීම. මෙන්න මේ කාරණා හතර කියනවා ආර්ය ධන කියලා. ආර්යයන් වහන්සේ විසින් දේශනා කරන ධනය. මෙන්න මේ ධනයන් යම් කිසි කෙනෙක් ගැන තියෙනවා නම් ඒක නා දුක්පත් කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මේ පිනුතුන ගණගත් බොහෝ විට මේ ගුණංග තියෙනවා. ඔබ නිතර නිතරම බලන්න ඔබේ ළඟ කොච්චර නම් මේ ගුණංග තියෙනවද කියලා. ඒ තියෙන ප්‍රමාණයට ඔබ ධනවත් කෙනෙක්, ඔබ සතුටින් ඉන කෙනෙක්. ඉතින් සිසිර මහත්මයා ගැනත් බලනකොට අපට කියන්න පුළුවන් මේ ලක්ෂණ බොහෝමයක් ඔබතුමාගේ ළඟ තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, ඉරියොත්තප්ප, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය. සිසිර ඔබ නොදැන හිටියත් ඔබේ ළඟ මේ ගුණංග හුඟක් තියෙනවා. ඔබ දන් දෙන විදිය බැලුවත් මම හිතන්නේ මේ පන්සලට දාන දෙන හුඟක් කට්ටිය ඉන්නවා. ඒ අතුරින් ප්‍රධානතම කෙනෙක් තමයි සිසිර මහත්මයා. මාසෙට මම හිතන්නේ දාන 4-5ක් පූජා කරන පන්සලට නේද. මම හිතන්නේ ඔබ ඒ අතින් හුඟක් ධනවන්ත කෙනෙක්. ඒ වගේම ස්වාමින් වහන්සේලා දකින්නට, ස්වාමින් වහන්සේලාට දරුවන් තමන්ගේ දරුවන් ලවා වන්දනාමාන කරවන්නට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම සිල්වන්ත භාවයේ පංචශීල හොඳින් ආරක්ෂා කරනවා. වැරද්දක් කිසි විටක හිතන කරන්නේ නැවරද. පාරේ වාහනේ ගියත් නියමිත ගානටම යන්නේ නැද්ද. ඒ නිසා හැම පැත්තෙම විනයානුකූලව ලැජ්ජාපිය ඇතුව කටයුතු කරන කෙනෙක්. ත්‍යාගවන්ත භාවය නිතරම තියෙනවා. බුදුරජාණන් වහන්සේක කාලේ එක්තරා ලස්සන සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි උන්වහන්සේ බලනව දායකයන්ගෙන් ඉතාම ශ්‍රද්ධාවන්තයි කවුද කියලා. ශ්‍රද්ධාවන් සහ ධර්මයට කැමති, ධර්මයේ ප්‍රගුණ කරන අය සොයා බලලා භික්ෂුන් වහන්සේලා රැස් කළා විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මොකද මේ නිවේදනය කියනවා මහණෙනි, අන්න අහවල් පුද්ගලයා, අහවල් නම තියෙන පුද්ගලයාගේ ගෙදර ඕන වෙලාවක යන්න, ඔහුගෙන් ඕන දෙයක් ඉල්ලන්න ඕන වෙලාවක කියලා. මේක පිනුතුනි හැම දෙනා ගැනම මෙහෙම ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ කරන්නේ. කොච්චර ධනවත් වුණත්, කොච්චර උගත් වුණත්, කොච්චර ඉහළ නිලයන් තලයක් තිබුණත් රජ කෙනෙක් පිළිබඳවත් බුදුහාඳුර මෙහෙම ප්‍රකාශයක් කරන්නේ. මෙහෙම ප්‍රකාශ කරන සුවිශේෂයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් චිත්ත ගෘහපති හිම කෙනෙක්, විසාඛාව හිම කෙනෙක්, අනන්ත පිටික සිටුතුමා හිම කෙනෙක්, උග්ග ගෘහපති ආ හිම කෙනෙක්. ඉතාම සීමිත පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව විතරයි බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළදී. ස්වාමින් වහන්සේලා ඒ අයගේ ගෙදර ඕන වෙලාවක යන් දානට වඩිනවා. අවශ්‍ය කරන දෙයක් එයට කියනවා. ඉතින් සිසිර දිහා බැලුවහමත් මම හිතන්නේ මේ ලක්ෂණය තියෙනවා. ස්වාමීන් වහන්සේලාට කුමක් මොහොතක් අවශ්‍යයි කියලා කියන්න ඕන නම් ඒ කියන කිහිප දෙනා අතරින් ඔබන්තේ ලිස්ට් එකේ ඉන්නවා. මම හිතන්නේ මේ තත්ත්වයට එන එක ලෙහෙසි නෑ පින්වතුනි. මේකට ඉතාම දිග කාලයක් විශ්වසනීයත්වයෙන් ස්වාමීන් වහන්සේලා අහන ඇසුරු කරන්න ඕන, බණදහම් අහන්නට ඕන, අපේ ජීවිතවල ගුණදහම් තියෙනවා කියලා අනිත් කෙනාට ප්‍රකට වෙන්නට ඕන. මේ අතින් බලන්න ඔබ හුඟා ධනවත් කෙනෙක්. දරුවෝ දිහා බැලුවත් ඒ ධනවත්කම ඔබගේ පේනවා. අම්මා තාත්තගේ දක්ෂතාවය පින බලන්නේ දරුවන් දිහා බලලා. අම්මා තාත්ත කොච්චර උගත් වුණත්, කොයිතරම් ලස්සන වුණත්, එයා දක්ෂ කෙනෙක් කියලා, එයා පින්වත් කෙනෙක් කියලා බුදුදහම අනුව කියන්නේ නැහැ. බුදුදහම අනුව කෙනෙක්ගේ පින දක්ෂතාවය බලන්නේ ඒ කෙනාගේ ගැන විතරක් නෙවෙයි, එයාගේ දෙමව්පියෝ ගැන බලනවා. එයාට දරුවෝ ඉන්නව නම් දරුවෝ දිහා බලනවා. මෙන්න මේ දෙපැත්තම බලලා තමයි කෙනෙක් ගැන තීරණයක් කරන්නේ. මම හිතන්නේ යතින් ඔබ හුඟක් වාසනාවන්ත කෙනෙක්. දරු සම්පත් හුඟක් ලැබලා, ඒ දරුවෝ දහමට නැඹුරු කරලා, ඒ දරුවන්ට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දෙන්න කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඔබ ළඟින් ඇසුරු කරන අනිත්‍යයට මේ වගේ පින්කම් කරන්නට යට ආරාධනා කරලා, එයාගේ දෙමව්පියන්ගේ නම් කියලා මම හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා, මම හිතන්නේ සිසරගේ ඥාතීන්ට වඩා ඥාතීන් ලියලා තියෙන නම් ටික, අනිත් ආපු යාළුවන්ගේ නම් ටික. ඉතින් මේක තමයි පින්තුණි ගුණවත්කමේ ලක්ෂණය. ඉතින් මෙන්න මේ ගුණවත්කම් වලින් අපි ඉදිරියට යනකොට, ශ්‍රද්ධාදී ධනයන්ගෙන් අපේ ජීවිතය පෝෂණය කරගන්නකොට අපේ ජීවිත දිනෙන් දින ගුණෙන් දිනු වෙනවා. ඒ ගුණෙන් දිනු වීම අපි අඛණ්ඩව සිදු කරන්නට ඕන. බොහෝ දෙනෙක් ගුණධම් පිළිපදින්න, බණ භාවනා කරන්න, සිල්වන්ත වෙන්න හිතාගෙන ඉන්න ජීවිතය අවසන් කාලේ. නමුත් වෙනුතුනේ වලට අපි හුඟක් ප්‍රමාද වැඩි. තමන්ට දරුවෝ කුඩා කාලේ ඉඳන්ම මේ දේ අපි කරන්නට ඕන. එතකොට දරුවෝ තමන්ගෙන් ඈත් වෙලා ගියත් අපට අපි ජීවිතේ කරපු පින්කම් ගැන හිතලා අපට සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දරුවන්ගෙන් අනි වුණත් තමන් අපේ ජීවිතයේ සාර්ථකත්වයේ බලන්නේ අපේ දරුවන් අපිව අත්හැරලා ගිය දවසට. දරුවා අපේ ළඟම සෙල්ලම් කර කර හිටියට හැමදාමම නෑ. ඒ දරුවා කාලෙකදී ඉගෙන ගන්නවා, ඊට පස්සේ විශ්වවිද්‍යාලය යනවා. එතකොට දරුවෝ ටිකක් දකින්න අඩුයි. ඊට පස්සේ දරුවෝ විවාහ වුණාට පස්සේ කොහොමද දකින්න අමාරුයි. මදර්ස් ඩේ එක දවසේදී, ෆාදර්ස් ඩේ එක දවසේදී මල් ටිකක් අරන් ඇවිල්ලා කතා කරලා යයි. එච්චර තමයි තියෙන්නේ. වැඩිපුර කාලයක් වෙනුතින අපිට තනියම ඉන්න වෙන්නේ. අන්නේ තනියම ඉන්න දවසේදී තමන්ට ජීවිතේ කළා වූ දේවල් මතක් වෙනවා. කරපු පින්කම් මතක් වෙනවා. අන්නේ කරපු පින්කම්ක තමයි තමන් ඊළඟට ජීවත් වෙන්නේ. තමන් අමර තාතර සැලකුවා නම්, දාන ආදී පින් දහම් කළා නම්, සිල්වන්ත ජීවිතයක් ගත කරා නම්, භාවනා කළා නම්, මෙන්න මේ ටික තමයි ඊළඟට ඉතුරු වෙන්නේ. හැබැයි එහෙම නැතුණත් දැන් වර්තමානයේ තාක්ෂණයත් එක්ක ෆෝන් එක තියෙනවා නම්, ලැප්ටොප් එක තියෙනවා නම්, දැන් කවුරු නැතුණත් කමක් නැහැ, ලෝකෙම ඉන්නවා වගේ. හැබැයි වෙනතුන් එහෙම ගත කරත් අපි තවත් කලක් යනකොට අපට ඩිවයිසස් පාවිච්චි කරන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඇතැමිට අපේ ඇඟිලි ටිකවත් වාරු කරන්න බැරි මට්ටමක් එනවා. අන්න එතෙන්දී තමන්ට සැබෑ යාළුවෝ ඉස්මතු වෙනවා. හිත මිතුරා කවුද කියන එක බලාගන්න අන්නේ වෙලාවේදී. හිත මිතුරා කියන්නේ කාටද? The friend of mine. හිතට මිතුරා. හිතට සැබෑ මිතුරා කවුද? ඔබ ඔබට මිතුරෙක් ඇති කරගන්න කැමති නම් ඒ තමයි මයින්ඩ්ෆුල්නස් එක. සතිමන්ත භාවය දිනු කිරීම. වර්තමාන මොහොතෙහි සිත තියාගෙන ඉන්න ආකාරය. මේ වෙලාවේ ඔබ යමක් දකිනකොට, ඔබට යමක් ඇහෙනකොට ඔබේ හිතට ඇතිවන්නේ කුමන සිතුවිල්ලක්ද? දැන් මේ දරුවෝ ටික මෙහෙම සෙල්ලම් කරන දකිනකොට, සද්ද කරන දකිනකොට ඇස කන ආදී ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන අවස්ථාවනේ. ඒ වෙලාවේ බලන්න ඔබේ හිත කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබේ හිතේ තියෙන්නේ අමනාපයක්ද, මෛත්‍රියක්ද, ලෝභකමක්ද, පරිත්‍යාගශීලීත්වයක්ද, ඊර්ෂ්‍යාවක්ද, මුදිතා ගුණයද? මෙන්න මේක තමයි තමන්ගේ සිත කියවන අවස්ථාව. මෙහෙම සිත කියවන්න පුළුවන්කම තියෙන්නේ අපේ සතිමන්ත භාවය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරෝදී. වර්තමානයේ හිත තියාගෙන මේ මොහොතේ තමන්ගේ හිතට පහළ වෙන අරමුණ මොනවාද කියලා අපේම මයින්ඩ් එක රීඩ් කරන අවස්ථාව. මෙන්න මේක තමයි බුදුදහමේ හැටියට කෙනෙක්ගේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. This is the highest education what the Buddha explained. When we are alone, if we are able to read our mind, that is the highest skillfulness that we can gain in our life. එනිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමන සනංගත්ථංගමය ආදී වශයෙන් කියනවා. මානසික පරිශුද්ධත්වය ලබන්න දුක් දෝමනස්සෙන් දුර වෙන්න තියෙන එකම මාවත විදියට දේශනා කළේ මයින්ඩ්ෆුල්නස් එක. අද මුළු ලෝකෙම පිනතුනි කිසිඳු ආගම් ભેදයක් නැතුව ආධ්‍යාත්මික ගමනක යෙදෙන අය ඉන්නේ බොහෝ විට. ඒ අය අද ලෝකෙ ඉහළටම ප්‍රැක්ටිස් කරන ක්වලිටි එක තමයි, ගුණය තමයි සතිමන්ත භාවය කියලා කියන්නේ, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. අද ලෝකයේ තියෙන ඉතාම ජනප්‍රියම මාතෘකාව තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වසර 2500කට කලින් අපිට මේක දේශනා කළා. ඔබ දන්නේ නැති ශ්‍රී ලංකාවේ මේ දවස්වල සති පාසල කියලා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හැම පාසලකම ජාතික මට්ටමේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. කිසිම ආගම් ભેදයක් නැහැ. හැම අයම වර්තමානයේ තුල සිත තියාගෙන ඉඳිමින් සිතට එන සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නවා. එහෙම ඉන්න පමණට සිතට අකුසල විතරක එනකොටම තමන් තේරුම් ගන්නවා තමන්ගේ හිතේ තියෙන මේ වගේ සිතිවිල්ලක් කියලා. එහෙම සිතනවත් එක්කම අකුසල් සිතිවිලි වලට බොහෝ වේලාවක් සිතේ පැවැත්මක් නැහැ. අපි බාහිර අයගේ රෙකමෙන්ඩේෂන් එකක් ගන්න යනවා නෙවෙයි, අපි අපිම ගන්න රිෆ්ලෙක්ෂන් එකක්, සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් එකක්, සෙල්ෆ් අවයනස් එකක් තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ පර්සනලිටි මොඩර්න් සයිකොලොජි වල ඉහළම ක්වලිටිස් කීපයක් හඳුනාගෙන තියෙනවා. ඒ තමයි සෙල්ෆ් අවයනස්, සෙල්ෆ් රෙගුලේෂන්, ඉනර් මොටිවේෂන්, එම්පති ඇන්ඩ් සෝෂල් ස්කිල්ස්. මෙතන මේ සෙල්ෆ් අවයනස් කියන්නේ සම්පූර්ණ මයින්ඩ්ෆුල්නස් එක කියන එක. සෙල්ෆ් රෙගුලේෂන් කියන්නේ සීලය කියන එක. ඉන මොටිවේෂන් කියලා කියන්නේ වීරිය නැත්නම් අප්‍රමාදී භාවය. එම්පති කියලා කියන්නේ ලැවින් කයින්ඩ්නස් එක. ඊළඟට සෝෂල් ස්කිල් කියන්නේ රයිට් ස්පීච් කියන එක, සම්මා වාචා කියන එක. අද වර්තමානයේ කෙනෙක්ගේ පර්සනලිටිය බලන්නේ කෙනෙක් කොතෙක් අධ්‍යාපනයෙන් දියුණු වෙනවාද කියලා බලන ප්‍රධාන නිර්ණායක පහ තමයි මේක. මොනවද මේ කාරණා ටික? self awareness, self regulation, inner motivation, empathy and social skills. මෙන්න මේ පහ තමයි වර්තමානයේ කෙනෙක්ගේ දක්ෂතාවය education එක සාර්ථකත්වය බලන ප්‍රධාන measurement එක, නිර්ණායක පහ. මේ පහ වර්තමානයේ මනෝවිද්‍යාවෙන් ඉදිරිපත් කරද්දී බුදුරජාන් වහන්සේ වසර 2500කට කලින් මේ ගුණාංග ටික ඔක්කොම එකම ගාථාවක ඇතුළත් කරලා තියෙනවා. පුදුමයක පිනතුන. ධම්මපදයක ගාථාවක මේ ගුණාංග ටික ඔක්කොම තියෙනවා. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්‍රමත්තස්ස යසෝවි වණ්ඩති. ඔබ දැක්කා දැකලා ඉඳි සමහර මෑත කාලේ එංගලන්තේ එක්තරා ප්‍රධාන අමාත්‍යවරියක් දියුරුම් දුන්නා. ඉන්දියන් සම්භාවයක් තියෙන කෙනෙක්. මෙතනකා දියුරුම් දෙනකොට තැනැත්තිය දියුරුම් දුන්නේ කොහමද? ධම්මපදයට අත තියලා තමයි දියුරුම් දුන්නේ. එංගලන්තයේ තුන්වෙනි ප්‍රධානතම කෙනා, ඉන්දියන් සම්භාවයක් ඇති කාන්තාවක්. ධම්මපදයේ බෞද්ධයෙක් අත්පද. මේ ධම්මපදයේ දෙන එක ගාථාවක් තමයි වර්තමානයේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් සංවේදනික බුද්ධිහි ඉහළම මතය, ඉහළම මැසේජ් එක තියෙන්නේ මෙන්න මේ ධම්මපදයේ ගාථාවක. පින්නතුන ඇතැමට අපි උපතින් බෞද්ධ නිසා අපට බෞද්ධ සංකල්පය තරම් වැදගත් නෑ. නමුත් අද ලෝකේ මය මේ බෞද්ධ සංකල්ප හොයාගෙන ගිහිල්ලා ඉතාම සියුම් විදියට බුද්ධ සමාධිනේ කළා තමන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඉහළම ක්වොලිටිස් ප්‍රැක්ටිස් කරන කාලයක්. බලන්න පින්නතුනි අපි අපේ ජීවිතවල මේ වෙනස වෙනවාද කියලා තමන්ම තමන්ගේ ජීවිත තුළින් බලන්න. ගත වුණු අවුරුදු 10-20 තුළ බලන්න ඇත්තටම අපේ ජීවිතවල වෙනසක් වුණාද කියලා. අපේ තිමිච්ච ලෝභකම අඩු වුණාද කියලා බලන්න. අපි අනිත්‍යයත් එක්ක ඉක්මනට කේන්ති ගන්න ගතිය, අමනාප වෙන ගතිය අඩු වුණාද කියලා බලන්න. අපි ලෝකයේ දෙස ප්‍රඥාවෙන් බලන ගතිය වැඩි වුණාද කියලා බලන්න. අවසාන වශයෙන් අපේ මානසික සතුට, අධ්‍යාත්මික සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. එහෙම නැත්නම් වහ වහම නැවත අපට දහම් පැත්තට හැරෙන්න වෙනවා. මේ දහමේන මූලික සිද්ධාන්ත ගුණාංග ඉගෙනගෙන අප්‍රමාදී වතේ ජීවිත තුළ ඉදිරියට යන්නට අපට අවශ්‍ය වෙනවා. අපේ ජීවිත හරි වටිනවා. අන්නේ වටින ජීවිතවල ඒ අගය තවත් ඉහළටපත් කරලන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඔබ හැමදෙනාම මේ පින ලැබපු අය අන්නේ පින වැඩි කරගන්නට මෙවැනි පින්කම් ඔබට බෙහෙම වැදගත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා කියලා විතරක් ඔබට මෙතනින් නික්මලා යන්නට බෑ. ඔබ පන්සලකට දානේ පූජා කළා නම් ඒ පන්සලෙන් නික්මලා යන්නට කලින් ඔබ කිසියම් දහම් කරුණක් දැනගෙන පන්සලෙන් පිටවෙල යන්නට ඕන. නැත්තම් ඔබ මෙච්චර දුර කාලය ශ්‍රමයේ ඉන්ධන ටික කැප කරලා ආපු එකේ තේරුමක් නැහැ. ඒ නිසා ඔබ මෙතෙන්දී ස්වාමීන් වහන්සේට දානේ පූජා කරලා කුසල් සිද්ධ කරගෙන සිතේ ප්‍රසාදය ශ්‍රද්ධා ඇති කරගෙන විතරක් නෙවෙයි ඔබ ඔබේ ජීවිතේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ගුණාංගයක් දැනගෙන එතනින් ඉක්මල යන්නට ඕන. එහෙනම් අද ඔබ මේ ආර්ය ධනයන් හත ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ සප්තාර්ය ධනයන් හොඳට ජීවිතේ පුහුණු කරන්න අදිස්ථාන කරගන්න. දැනටත් ඔබ ළඟ මේ ගති ගුණ තියෙනවා. ඒ ගුණ තවත් දිනු කරගන්න. ඒ අතර තමන්ගේ ජීවිතේ නම් හොඳම මිත්‍රයා තමන්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි මයින්ඩ්ෆුල්නස් එක කියන විශ්වාස කරන්න. අම්ල වෙනවන කොහෙද ලියලා තියාගන්න. Mindfulness is my best friend කියලා. Mindfulness එක ඉන්නවා නම් බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. බාහිර ලෝකේ වෙනස් වෙද්දී ඒ වෙනස් වෙන ලෝකයේ තුල නොවෙනස් වෙන කම්පාන වෙන සිතක් ඇති කරගන්න තියෙන ප්‍රධානතම අනුශාසනා විදිහට බුදුදහමෙන් අනාවරණය කළ තියෙන්නේ සතිමන්ත භාවය, Mindfulness එක නැත්තම් ආරසිනිය මාර්ගයේ තියෙන සම්මා සති right mindfulness කියන එක. ඉතින් මේ ගුණාංග දිනු කරන්ට අපි දිනෙන් දින අදිස්ථාන කරගන්න ගමන් ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න ඔබේම දෑතින් ඔබේම ජීවන් දිනාමට තාතර ආශිර්වාද වෙන්නට මියගිය දෙමව්පියන් ගැත්නම් එයට පුණ්‍ය අනුමෝදනා පිණිසත් ඔබේම දෑතින් ඉතාම ලස්සන පින්කමකට සහභාගි වෙන අවස්ථාව ලැබුණා කියලා. එනිසා රැස් කරගත් උතුම් පින්කමල බලෙන් අපනමින් මියගිය ඥාතීහුද පින්කමති දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන්.